නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මරණ ධම්මෝ හි මරණං අනතීතෝති අවින්හං පච්චවෙක්ඛේ තම්බං. අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි ලක්ෂේ නෝනා මහත්මිය සංඝයාගේ පත්මේ අවස්ථාවේදී එතුමියගේ දුක බෙදා හදා ගන්නට රැස්වුණු සංඝයාගේ දායකින් තුනි. ඉතින් අපේ ධම්මපියති හාමුදුරුව සඳහන් කළ පරිදි මේ ශෝකජනක අවස්ථාවේ ආදරණීය පියතුමා කලංසෝරිය පියතුමා මිය ගිහිල්ලා එතුමාට කරන්න පුළුවන් අවසාන ආගමික චාරිත්‍ර යුතුකමයි මේ දිනේ ඇතුළු මේ හැම දිනෙකම ඉතරාශි වෙලා සිට කරන්නේ. පින්තුනි අපේ සමීපතම කෙනෙක් මිය ගියාම අපේ කරන්න ඕන කටයුතු ටිකයි අප මේ සිදු කරන්නේ. ඇතැම් විට අපි නොදැනුවත්වම කළත් මේ කටයුත්තත් එක්ක කාරණා කිහිපයක් සම්පූර්ණ වෙනවා. පළවෙනිම කාරණේ තමයි යම් කෙනෙක් මිය ගියාම ඒ මිය ගියපු කෙනාගේ සමීපතම ඥාතීන්ට ලොකු සංවේගයක් තියෙනවා. අප විසින් කරන්නා වූ පළවෙනි කාරණය තමයි ඒ මියගිය ඥාතිවරයාගේ ළඟම ඥාතීන්ගේ දුක බෙදා හදා ගන්න එක. ඒක තමයි ඔබ මේ මුලින්ම කරන්නේ. විශේෂයෙන්ම ලක්ෂ්මී මහත්මිය තමන් උපන් මව්බිමින් බොහෝ දුර බැහැර රටකින් මේ අවස්ථාවේ එතුමියට ශක්තිය දෙමින් ඔබ හැමදෙනාම මේ රැස්ුනේ අන්නේ යුතුයකම කරන්න. මේක තමයි සත්පුරුෂ ධම කියලා කියන්නේ. ඉතින් අපට ජීවිතයේ සතුටක් ලැබෙන අවස්ථාවේදී අපට බොහෝ දෙනෙක් ලං වෙනවා වගේම අපට දුකක් කනගාටුවක් සංවේගයක් ඇති වෙන අවස්ථාවේදී අපට සමීප වෙන්නේ ඇත්තටම අපේ කල්යාණ මිත්‍රයන්. ඉතින් ඔබ හැම දෙනෙක්ම ඒක රාශි වේලා කරන පළවෙනි යුතුයකම තමයි ලක්ෂ්මී මහත්මියට ඇති වෙච්ච මේ සංවේගදායි අවස්ථාවේදී එතුමියට ශක්තියක් දෙමින් එතුමියගේ දුක බෙදා හදා ගන්න එක. ඉතින් මේක හොඳ සත්පුරුෂ ධමයක්. මේක තමයි මිනිස් ධම කියලා කියන්නේ. ඒ වගේම ලක්ෂ්මී මහත්මියටත් මේ අවස්ථාවේදී කල්පනා කරන්න පුළුවන් තමන්ගේ මේ හිත මිත්‍රාදීන් තමන්ට ශක්තියක් වෙන වගේම ඔබත් ඔබේ පියාණන් වෙනුවෙන් ජීවත් වෙන කාලෙද කළා වූ යුතුකම් ගැන ඔබට කල්පනා කරලා යම් සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඇතැමිට ඔබ ශ්‍රී ලංකාවේ හිටියත් වඩා ඔබ උදව් උපකාර කළ ආකාරය මේ බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් අන්න ඒ කාරණයම හිතලා හිතේ ඇතිවෙච්ච සංවේගය යම්කිසි පමණකට අඩු කරගන්නට පුළුවන්. ඉතින් මේක තමයි අපේ කළ යුතු පළවෙනි කාරණය. දෙවෙනි දේ තමයි එළියගිය කෙනෙක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට අපිට කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකම අපි කරන්නට ඕන. අපට හඬල වැළඳිලා සංවේගය ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඊට වඩා ගැඹුරින් බුද්ධිමත් අර්ථවත් දෙයක් අප විසින් කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීලා තියෙනවා. අන්න ඒ ඉහළම බුද්ධිමත් කාර්යය ඔබ මේ සිදු කරන්නේ දාන සීල භාවනා කියන ඉහළම කුසල චේතනා හිතේ ජනිත කරගෙන ඒ ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය මියගිය ඥාතීන් අනුමෝදන් කිරීම පමණයි අපට කරන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සිංහලවද සූත්‍රයේ දේශනා කළා අමතා තින කාලය අපි හොඳට සැලකන වගේම අමතාත මිය ගියාට පස්සේ අතවා කන දේශානං කාලකථානං දක්ෂිනං අනුපදස්සාමි කියපු ආකාරයට මිය ගිය අපේ අම්මල තාත්තට සිහිපත් කරලා කලින් කලට පුණ්‍යානුමෝදනා කරන්න කියලා. විශේෂයෙන් මිය ගිය අවස්ථාවේදී මේ වගේ පින්කමක් කරලා පින් අනුමෝදන් කරනකොට අපේ හිතේ ඇතිවන සංවේගය වහඳුරට අපට අඩු කරගන්න පුළුවන්. අපේ යුතුයකම අපි හොඳින් කළා කියලා. පින්නතුනි කෙනෙක් මිය ගියාට පස්සේ බොහෝ දෙනෙක් බලන්නේ ඒ කෙනාගේ මරණය ගැන විතරයි. නමුත් බෞද්ධයන් හැටියට අපි ඊට වඩා ගැඹුරින් කාරණයන් දෙස බලනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් උගත්වදී අපේ ජීවිතයට තියෙන අභියෝගය ලොකුම අභියෝගය ඇත්තටම මරණය නෙවෙයි. දැන් මේ ගිය උපියකම ඇතැමිට ජීවත් වෙන හිතේවත් වඩා හොඳ තැනක මේ අවස්ථාවේදී ඉපදෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් පින්නතුනි මනුස්ස ලෝකයේ මිය යන අයගෙන් බොහෝ දෙනෙක් ඉපදෙන්නේ ඇතැමිට මනුස්ස ලෝකයට වඩා පහළ ස්ථානවල. කලාතුරකින් කෙනෙක් තමයි සුගතිගාමි වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අපට තියෙන අනතුර. බොහෝ විට අපට අමතක වෙන දේ මේ කාරණේ. මරණය ගැන අපට දුක ඇති වෙනවා. නමුත් ඇත්තටම අපට දුක ඇති වෙන්නට හෝ සතුට ඇති වෙන්නට හේතුන කාරණේ තමයි ඒ මියගිය තැනැත්තා දැන් කොතනද ඉපදිලා ඉන්නේ කියන කාරණේ. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා හැටියට ධර්මය දන්න කෙනෙක් හැටියට කෙනෙක්ගේ මරණයක් වෙන කරුණකදී මූලික වශයෙන් කල්පනා කරලා බලන්නේ අනේ ඒ තැනැත්තා දැන් කොතන ජීවත්වද ඉන්නේ නැද්ද කියන කාරණේ. ඔබ දන්නවා මනුෂ්‍ය ලෝකයේ දිනකට 150,000කට වඩා ප්‍රමාණයක් මරණයටපත් වෙනවා. කෙටියෙන් කියනවා නම් අපි හුස්මක් අරගෙන උඩට හුස්මක් පහලට දානකොට මේ මනුෂ්‍ය ලෝකයේ 4 දෙනෙක් මියනවා. ඉතින් ඒ වගේ විශාල පිරිසක් මියන්නේ මේ ලෝකයේ විනෝදනේ මේ ලබනත් හවුස් සුගතිය අපට හිමි වෙනව බොහෝ දෙනෙකුට. මෙන්න මෙවැනි සත්‍යයක් මත අපි ඇත්තටම මියගේ ඥාතියට පින් අනුමෝදන් කරන වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්න හැටියට අපි ජීවත් වෙන කාලයේ අපේ සමීපතම ඥාතීන්ට සුගතිගාමි වෙන්නට අපි උදව් කරන්න ඕන. විශේෂයෙන් ලක්ෂ්මී මහත්මිය තමගේ ආමඩ තාත්තට සලකන වගේම එයා සුගතිගාමි වෙන්නට අපිට උදව් උපකාර කළා. ඉතින් ඒ ගැන සැනසීමක් ඇති කරගන්න පුළුවන්. අපිත් පින්නතුනි අපේ ඥාතීන් කොයි මොහොතේ මිය ගිහිල්ලා දුරකථන කණිවිඩයක් කියලාද කියලා අපි දන්නේ නැහැ. ඇතැමිට ඔබ මේ පින්කම ඉවර වෙනකොටම තව කී දෙනෙක් මිය ගිහිල්ලාද කියලා ඇතැමිට අපි දන්නේ නැහැ. දුරකථන කණිවිඩයද දන්නේ නැහැ. ඉතින් එවැනි ජීවිත ගත කරන අය හැටියට අපට තියෙන ලොකුම රැකවරණය තමයි අපි මේ ලෝකයේ එදිනෙදා අපේ අධ්‍යාපනික කටයුතු, ආර්ථික රැකිරක්ෂාදී කටයුතු කරන අතරේදී අපේ සමීපතම ඥාතීන් සමග අපි හැකිතාක් දුරට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයන් අපි කරගන්නට ඕන. මෙන්න මේකත් වෙනතුනි මෙවැනි අවස්ථාවකදී අප විසින් දැරිසේකදී අවිස්ථාන කරගත යුතු කාරණයක්. එතකොට ආමංගල අවස්ථාවට සහභාගි වෙනකොට අපි පළවෙනි කාරණය තමයි ඒ මියගිය ඥාතීන්ගේ සමීපතම ඥාතීන්ට අපි උදව්පකාර කරලා ඒ අය මානසිකව නගා සිටවන්නට එයට අපි රැකවරණයක් දෙන්නට ඕන. දෙවැනි කාරණය ඒ මියගිය ඥාතිවරයා වෙනුවෙන් අපේ හිතේ හොඳ පිරිසිදු චේතන ඇති කරගෙන එයට අපි සදහසිතින් මෛත්‍රියෙන් කරුණාවෙන් එයට පින් අනුමෝදන් කරන්නට ඕන. තුන්වෙනි කාරණය පින්නතුනි වැදගත්ම කාරණය තමයි අපි කල්පනා කරලා බලන වටිනවා අපට මනසට දුකක් ඇති වෙනවා නම් කෙනෙක් මිය ගියාට පස්සේ නැත්නම් කෙනෙක් ලෙඩ වුණාට පස්සේ යම්කිසි විදියක අපට හිතේ සංවේගයක් ඇති වෙනවා නම් ඇයි මේ සංවේගය හටගන්නේ කියන කාරණය ධර්මයට අනුව අපි කල්පනා කරලා බලන වටිනවා. දැන් මේ අවස්ථාවේදී ඒ මියගිය පියතුමාගේ දුකක් හටගන්නවා නම් දුකක් හටගන්නේ තමන්ගේ පියා නිසාම නෙවෙයි ඇත්තෙන්ම. නුවණින් ගැඹුරින් ධර්මානුකූල බැලුවතින් කියන දේ තමයි ඒ මියගිය පියතුමා ජීවත් වෙන කාලයේදී ඒ සිදුවෙච්ච සිදුවීම් අපි හිතට අරගෙන ඒ සිදුවීම මේ මොහොතේ සිදුවන දෙයක් හැටියට හිතලා ඒ අතීතයේ තුල අපි ජීවත් වෙන නිසායි අපේ නැතට කඳුලක් එන්නේ. අපි ඕනම අවස්ථාවක පින්නතුනි ජීවිතේ දුක සංවේගයක් ඇති වෙනවා නම් ඒ ඇතිවන අවස්ථාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද? හිතේ ස්වභාවය තමයි ඒ අතීත සිද්ධියක් අපි සිහි කරලා ඒ සිද්ධිය සිහි වෙනවාද කියලා දන්නේ නැති කමින් ඒ අතීත සිද්ධිය නිත්‍ය වශයෙන්ගෙන ආත්ම වශයෙන්ගෙන ඒ තුල අවිද්‍යාවෙන් ජීවත් වීම නිසායි දුක හටගන්නේ. මෙන්න මේක අපි නුවණින් දැනගත්තොත් මේ මරණ දුකේ නිදහස් වෙන්නේ මේ මොහොතේම අපට පුළුවන්. හරියට අපේ සිත සිහිය සහ නුවණ දෙකත් එකතු කරගත්තොත් අපට වෙන ඕනෑම අභියෝගයක් හමු වෙහි අකම්පිත මනසක් ඇති කරගන්න පුළුවන්. පින්තුන් අහලති බන්දුල මාලිකාව ගැන. බන්දුල මාලිකාවට දරුවන් 32 සිටියා කියලා සඳහන් කරනවා. ඒ දරුවන් 32 ඉතාම සූර සමගේ ස්වාමියා බන්දුල සේනාධිපතියයි. මේ 33 දෙනාම එකම මොහොතක මිය ගියා කියන කාරණය බන්දුල මාලිකාවට අහන්න ලැබුණේ එතුමිය දානයක් පූජා කරමින් ඉන අවස්ථාවේ. එතුමියගේ මොහොනේ කිසිම වෙනසක් ඇති නොවන විදිහට ඒ අවස්ථාවේ ඉතාම සිහියෙන් නුවණින් ඒ අවස්ථාවට ඇමුණ දුන්නා. අභිමානවත්ව මුහුණ දුන්නා. ඒ ශක්තිය ලැබුණේ එතුමිය ලැබුව අධ්‍යාපනයෙන්වත්, එතුමිය ලැබුව ධනයෙන්වත්, පිරිස් බලෙන්වත් සංවේ. එතුමිය ඒ සියලුම ශක්තිය ලැබුණේ මේ ධර්මයෙන් ලැබුණු ශක්තිය නිසා. ඒ නිසා ඔබ දන්නවා කිසා ගෞතමි වැනි අය තමන්ගේ දරුවන් මියගිය අවස්ථාවේදී මේ වගේ පටන් ගන්නා වැනි අය ජීවිතය ඇති වෙච්ච ඉහළම ජීවිත අභියෝග හමුවෙදී අකම්පිත මනසක් හදාගත්තේ මේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ සේවනට ඇවිල්ලා. අපට අපි කොයිතරම් අපි ධනය දරුවන් ඥාතීන් හිටියත් අපට අවසාන රැකවරණය වෙන්නේ අපේ හිත පිහිටුවා ගැනීම. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත් දීපා වික්කේ විහෙරසත් සරණා නාය සරණා. තමන් හිත පවණය තමන්ට පිළිසරණ වෙන්නේ හිත හදාගත්තොත් විතරයි තමන්ට රැකවරණයක් තියෙන්නේ. අන්න ඒ නිසා ධම්ම දීපා වික්කේ විහෙරද ධම්ම සරණා නාය සරණා කියලා දේශනා කළා. ධර්මයේ පමණයි අපට රැකවරණය. ධර්මයේ පමණයි අපේ ජීවිතයට දිවයින පහන ආලෝකය වෙන්නේ. ඒ නිසා අපට මේ ජීවිතයේ මේ එක මරණයක් විතරයි. නමුත් වෙනතුනේ අපි ජීවත් වෙන කම් අපේ ළඟම ඥාතීන්ගේ මරණවලට අපිට මේ වගේ නැතර කඳුළු වෙනවා. මේක අවසාන කාරණේ නෙවෙයි. ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට මේ අනාගතයේ අපේ ළඟම ඥාතී මිය ගිහිලා ඉන්න තියෙන දුකින් කඳුලෙන් අපව මුදවන්න දේශනා කරපු ධහමක් තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. අන්න ඒ ධහම අපි හැමදෙනාම අප්‍රමාදීව රකින්නට පිළිපදින්නට අනුගමනය කරන්නට ඇත්තෙම මේ මරණයම අපි සාක්ෂි ස්ථානයේ තබා ගන්නට ඕන. අන්න ඒ නිසා බුදුහාමුදුර දේශනා කළේ මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබේහං පච්චේති තබ්බං ඉතිහාවා පුරිසේනවා ගහට එනවා කබජි දෙනවා කියන. තමන් මැරෙන කෙනෙක් තමන් මරණයෙන් ඔලික්මපු කෙනෙක් කියන එක නිතරම මෙහි කරන්නේ කියලා. තමන් ගැන සිහි කරනකොට තමන්ට ඒ වගේම අනිත්‍ය ගැනත් හිතෙනවා. තමන්ගේ දරුවන් තමන්ගේ ඥාතීන් අම්මලා තාත්තලා ඕනම වෙලාවක ජීවිතෙන් සමගන්න පුළුවන්. මේක කියන තුන එක මොහොතක් හරි අපි හිතලා තියන්නට ඕන. බොහෝ විට සමහර අය මේක හිතන්න කැමති නැහැ. මරණය ගැන අවමංගල කාරණයක් කියලා හිතන්නේ. නමුත් වෙනතුනේ මංගල මරණය අවමංගල කාරණයක් වුණාට ඒ මරණය සිහි කරන මොහොතේ මංගල අවමංගලයක් නෙවෙයි. ඒක මංගල කාරණයක්. දැන් හරියට ඔබ මේ මොහොතට සහභාගී වෙනවා නම් ධර්මානුකූලව ඇත්තම මේක අවමංගල අවස්ථාවක් නෙවෙයි. මේක මංගල අවස්ථාවක්. ඔබ ස්වාමීන් වහන්සේලා දකිනකොට සමනාන්ත දස්සනම් කියන එක මංගල කාරණයක්. දානිත ධම්මචර්යාච දන් දීම කියන එක මංගල කාරණයක්. ඒ වගේම කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා මේව මංගල කාරණා. ඒ වගේම ආර්ය සත්‍ය ඇසීම ඒ ධම තුනෙහිද යෙදවීම මේ හැම දෙයක්ම මංගල කාරණා වෙනතුනි. ඒ නිසා අපේ ජීවිතයේ බුදුහාමුදුර මඟ පෙන්වුවේ ආමංගල තුළ දුක් වෙන නෙවෙයි ඇත්තටම. ඒ ආමංගල කාරණාම මංගල කාරණා බවට පත් කරගෙන අපේ ජීවිත ජය ගන්නයි බුදුහාමුදුර පරමාර්ගයේ පෙන්වුවේ. එවැනි උතුම් ධහමක් අප මේ ලැබුව අවස්ථාව. ඉතින් ලක්ෂ්මී මහත්මියට හිතෙන් වාසනාවක් ඇති කරගන්න පුළුවන්. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ඒ ආමාංගල කඩුව සිදු කරනත් කලින් මේ ඔබ තමන් ඉපදිච්ච රටෙන් බොහෝ දුර බැහැර ඉඳගෙන ලංකාවේ ආමාංගල කඩුව සිදු කරනත් කලින් ඇතැම් ඊටත් වඩා හොඳට කුසල වැඩෙන විදිහට මේ දුර බැහැර රටක ඉඳගෙන ඔබ ඔබගේ දෑතින් මේ යුතුයකම හොඳට කළා. ඉතින් ඒ යුතුයකම කරන්නට ඔබට මේ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් උදව් කරා. මේ ස්වාමීන් වහන්සේලා මඟ පෙන්නවා. ඉතින් ඒකම හිතලා ඔබතුමියට හිතේ සැනසීම ඇති කරගන්න පුළුවන්. අනිත් කාරණය ඔබතුමිය ඊටාම මහත්යෙන් හරියම්ම කරපු ධනෙයි. තමන්ගේ දෑතින් උපයපු ධනෙයි. තමන්ගේ අම්මා තාත්තව පෝෂණය කළා. අම්මා තාත්තා ජීවත් කළා. ඇතැමඩ ශ්‍රී ලංකාවේ හිටියට වඩා ඔබ මෙහි ඉඳලා ඒ අම්මා තාත්තගේ පහසුකම් ටික ලබා දෙන්නට අමතාට දෙන බොහෝ කලක් ජීවත් කරවන්නට ඔබතුමිය හුඟා ශක්තියක් වුණා. ඉතින් ඒ ගැන ස්වාමින් වහන්සේලා හැටියට අපි ඔබතුමියට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ රැස්වෙච්ච හැම දිනෙකම ඒ ගැන ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ ගැනත් හිතලා ඔබ හිතේ සැනසීම ඇති කරගන්න මේ අවස්ථාවේදී සංවේගයෙන් වුණත් ඉමහත් ශ්‍රද්ධාවෙන් විහාරස්ථානෙට කරා ඇවිල්ලා මේ සංවේගදායී අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා බැහැ දැකලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වලා ධර්ම ශ්‍රවණය කරලා මේ පිරිකර පූජා කරලා අනිත්‍ය ප්‍රතිසංයුත ගාථා ශ්‍රවණය කරලා මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ සිදු කරගන්න පුළුවන් ඉහළම පින්කම් ඔබ හැම දෙනෙක්ම රැස් කරගත්තා. දාන මේ වශයෙන්, සීල මේ වශයෙන්, භාවනා මේ වශයෙන් රැස් කරගත් මේ උතුම් පින්කම් තුලින් ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලය අද ඔබේ ජීවිතයේ මේ සමගන්න ආදරණීය පියතුමා ඒ කලංසූරිය පී කලංසූරිය මැතිතුමා ආදරණීය පියතුමා මේ පිනින් සුවපත් වෙත්වා. මේ පිනින් එතුමා සතර සුගතිගාමී වේවා. මේ පිනින් සුවපත් වේ හැකි වෙනත් ඥාතීන් වෙත්නම් ඒ හැම දෙනෙක්මත් මේ පින දැක සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාම උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේලා මේ හැම දෙනාටම ආශිර්වාද පිණිස සෙත් ගාථා ප්‍රකාශ කරනවා. ඉතින් ලක්ෂ්මී මහත්මියට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. එතුමියගේ ලංකාවේ සිටින ආදරණීය මෑණියන් ඇතුළු ඒ සහෝදරයන් හැම දෙනාටම මේ දින ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ උතුම් පින්කමට සහභාගී වුණු අද දින තමගේ කාලය ශ්‍රමය කැප කරලා දුරබැහැර ඉඳලා මේ ලක්ෂ්මී මහත්මියට ශක්තියක් වන්නට සංඝයාගේ බෙදා හදා ගන්නට කැමිනෙච්ච ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින්. නිදුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමීන් වහන්සේලා සෙද්ධාතා සජ්ජහාන කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් ඊට මුකන් දෙන්න. සම්පීතියෝ විවංජන්තෝ සබ්බ රෝගෝ විනාශසතෝ මාතේ භවත්වන්තනායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සංග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.